අද මේ පිංගතුන්ට හරි යගේ ඇති කාරණාවක් කියලා දෙනු. මේ සිද්ධි හරි පුදුම දෙයක්. මේ කියන්න යන දහං කාරණාව හරි පුදුම සහගත දෙයක්. මොකද්ද මේ දහං කාරණාව? ඉස්ලාම සූත්‍ර දේශනාවක් මතක් කරන්න බුදුරජාණන් වහන්සේ වදාලා, පින්වත් මහණෙනි, අනමතග්ගෝ යං භික්ඛවේ සංසාරෝ පුබ්බං කෝටින පඤ්ඤායති. මේ සංසාරේ ඉතාමත් දීර්ඝයි, ආරම්භක කෙලවරක් පනවන්න බෑ. අවිද්‍යා නීවරණානං තණ්හා සංයෝජනානං සත්තා සන්දාවිතං සංසාරිතං. අවිද්‍යාවෙන් වැහිලා, තණ්හාවෙන් බැඳිලා සංසාරේ සැරිසරනවා. පින්වත් මහණෙනි, නුඹලට දකින්න ලැබේවි ගොඩාක් දුක් විඳින මිනිස්සු. ගොඩාක් දුකටපත් වෙලා පීඩාවටපත් වෙලා ඉන්න මිනිස්සු දකින්න ලැබේවි. සත්වයෝ නිට්ටමේතං ගන්තබ්බං, ඒ වෙලාවට ඒකාන්තේ නිට්ටාවකට එන්න මමත් ඔය දුක විඳලා තියෙනවා කියලා. තංකිස්ස හේතු, ඇයි එහෙම හිතන්නේ? ඒකට හේතුව මොකද්ද? ඒවන් දීඝරත්තං වූ භික්ඛවේ සංසාරං, මේ දීර්ඝ වූ සංසාරයේ ගත කරද්දී දුක්ඛං පච්චන භූතං, ගොඩාක් දුක් විඳා. තිබ්බං පච්චන භූතං තීව්‍ර දුක් විඳාපි. වියසනං පච්චන භූතං, ගොඩාක් වියසනවලට පත් වුණා. රෝග වියසන, වසංගත භෝග වියසන, ඇඳිවතවත් නැති වෙන තරමට සියල්ල නැති වුණ අවස්ථා, ඥාති වියසන, තමන්ගේම දරු මල්ලෝ අඹ දරුවෝ ඇස් පනා පිට වතුරේ ගහ ගඟේ ගහගෙන ගිය අවස්ථා, ගින්නට අහුවෙච්ච අවස්ථා, වාහනවලට යටවිච්ච අවස්ථා, පස්කඳු කඩාගෙන සිද්දිරිපිට ඥාතින් යටවිච්ච අවස්ථා ගණන් කරන්න බෑ. ඒ නිසා කවුරු හරි දුක්කින් දකිනකොට, හිතන්න දුකක් දකිනකොට, ඔය දුක මම වින්දා කියලා. පහුගිය දවස්වල ශ්‍රද්ධා රූප වාහිනියෙන් අර පිටරට විච්ච සිද්ධියක් පෙන්නවා. මොකද්ද? පිඹුරෙක් දරුවෙක් ගිලලා, මහිතේ අඩි 4-5ක් විතර උස ළමයා, අවුරුදු 10ක් විතර ළමයි, පිඹුරක් ගිලලා. පිඹුරා ගොදුරක් ගිලෙනකොට ඒ ගොදුර වෙලා ගන්නවා, පිඹුරු ගැටේ ගහනවා, වෙලාගෙන හිර කරනවා ඇටකටු කුඩු වෙන්න. සමහර පිඹුරු දිවියෝ කොටි පවා වෙලාගෙන ගිලිනවා. ඇටකටු කුඩු වෙනකල් පිඹුරක් ගැටෙන් තද කරනවා. තද කරලා ඔළුව පැත්තට කට දාලා විශාල කරලා මේ උඩ පැත්තෙන් ගැටේ ලිහිනවා. ලිහලිහා ගිලිනවා. අර අවුරුදු 10ක් විතර පුංචි දරුවා ওই විදිහට හිර කරලා වෙලලා කුඩු කරලා ගිලලා පස්සේ මිනිස්සු පිඹුර අල්ලගෙන ඔළුව ගැට කහලා බඩ පල්ලා ගන්නකොට ඉතින් මිනිහ තියෙනවා. අර ධර්මයේ ගලපන්න දැන්. එවැනි වූ දුකක් දකිනකොට ඒකාන්තෙන් සිතන්න, ඔය දුක මම වින්දා කියලා. සංසාරේ පණ පිටින් පිඹුරන්ගේ බඩවල් වලට ගිය ගාන, අවස්ථා, වාර ගණන් කරන්න බෑ. එච්චර දුකක් සංසාරේ විඳලා ආපු අය අපි. දැන් ඔළුවේ කැක්කම උහුලා ගන්න බැරි වුණාට, තව කෙනෙක්ගේ සැර වචනේ උහුලා ගන්න බැරි වුණාට, දරුවන්ගේ නොපනත්කම් දෙමව්පියන්ට උහුලා ගන්න බැරි වුණාට, ඊළඟට තමන් ආදරය කරන අයකින් එන සිත් පෑරින් ඉවස ගන්න බැරි වුණාට, පණ පිටින් සත්තුන්ගේ ඇඟවල් වලට ගියා අය අපි. දුක අමතක වෙලා. දුක අමතක වෙලා. පින්වත් මහණෙනි, ගොඩාක් සැප විඳින අය දකින්න පුළුවන්. ගොඩාක් සැප විඳින අය දැක්කට පස්සෙත් නිට්ටමේතං ගන්තබ්බං නිට්ටාවකට එන්න ඔය සැප මම විඳා කියලා. හේතුව එච්චර දීර්ඝයි සංසාරේ. මහල් හත අටක මන්දිරයක විශාල යහන වහන තියාගෙන සොඳුරු අමුදරුවන් සමග පංචකාම සම්පක්ති බුද්ධි විඳිමින් සිටින යමෙක් ඔබට දකින්න ලැබුණොත් ඔබ හිතන්ට ශාස්ත්‍රුන් වහන්සේ විශ්වාස කරන්න ඔබගේ ශ්‍රද්ධාව ගන්න ඉස්සරහට ශාස්ත්‍රුන් වහන්සේ වචනේ අදාහ ගන්නවා නම් ඔබ විශ්වාස කරන්න ඔය සැපේ මම වින්දා. අද වෙනකොට කිසිවක් නැහැ. මනුස්ස ලෝකයේ ඇස් වලින් දකින්න තියෙනවා නම් මේ යම් යම් සැප සම්පත්. ඔය හැම සැප සම්පතක්ම අපි විඳලා තියෙනවද නැද්ද? විඳලා තියෙනවා. මනුස්සයෝ විඳින දුක් අපි විඳලා තියෙනවද නැද්ද? විඳලා තියෙනවා. දැන් මේ කොරෝනා වසංගතයේට මේ වයස කාච්චිලම්මල කියනවා අම්මෝ උපන්තිකට මෙහෙම එකක් දැකලා නැහැ නේ. ඔක්කොගෙම කටවල් වහලා අපෝ කොරෝනා කියලා. මේ ලංකාවේ වසංගතයක් ඇති වුණ කාලයක් කියන්න මීට අවුරුදු දහස් ගණනකට කලින් මේ ලක්දෙරණේ කෝටි සංඛ්‍යාත ධනී ජනයා සිටිපු කාලයක් තිබ්බා. පරාක්‍රම බහු රජතුමාගේ කාලයෙන් වෙනකොටම ඔය යුද්ධෙට මැදිහත් වෙලා ඔය අනුරාධපුරොන්නරුව මේ ප්‍රදේශවල කෝටි 3කට වැඩි ජනයා ඉඳලා තියෙනවා. දැනට ඉන්නේ කෝටි 2.5යි ලංකාව. කෝටි සංඛ්‍යාත ජනී ජනයා ගෙවල් හදාගෙන ඉන්නවා. අනුරාධපුරයෙන් කුකුලෙක් වහලෙට නැංගට පස්සේ වහලෙන් වහලෙට පණිද්දී ඒ කුකුලට අතරක් නැහැ. සමහරලට පොළොන්නරිනුත් එහා තමයි කැලේට යන්නේ. එච්චර ගෙවල්. එහි වූ රාජධානි වලට පින්වතුනි කුමක්ද සිද්ධ වූයේ? ඒ කාලේ භයානක වසංගතයක් ආවා. ඒ වසංගතය ඇවිල්ලා ඇඟ රත් වෙලා ඇඟ වෙවුලල වැටුණාට පස්සේ කවුරු හරි ඇල්ලුවෝ එයාට හැදෙනවා ඒක. ඒ නිසා නිවසේ කෙනෙකුට ඒ වසංගතය හැදුනොත් හැදිලා වැටුනොත් එහෙම ගේ ඇතුලේ ඉන්න කෙනා ඉන්න තැනම බිත්තිය කඩාගෙන එළියට පනිනවා. අර දොරටුව පැත්තට එන්නේ නැහැ. ලෙඩා ආපු දොරෙන්වත් එන්නේ නැහැ. මේ පින්වතුන් විශ්වාස කරනවද ඔය විදියට වසංගතෙන් ලක්දිරණේ මිනිසු වෙනසිලා එක ගමට මිනිසු දෙන්නා තුන් දෙනා විතරක්ම ඉතුරුණා. ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මැරුණා. ඒක මදිවට නියඟයක් ඇවිල්ලා මේ ගස්කොලන් ඔක්කොම වේලිලා ගිහිල්ලා දාගිය පතනක් වගේ වුණා. ලක් දෙරණ දාගිය පතනක් පිච්චිලගේ හේනක් වගේ කලාතුරකින් තැනක කොළපාන්ට තනකුල ගහක් තියෙනවා. සංඝයා ඈතින් දකින්නට අත් දෙක නල්ලි තියාගෙන සාදු කියපු මිනිස්සුම මහා වනයේට කඩා පැනලා හාමුදුරුවරු මරාගෙන මස් කෑවා. මේ ලක් දෙරණේ එහි වූ ව්‍යසන එහි වූ වසංගත ලංකාවේ තිබ්බා. එහෙව් එකේ මේවා මොනවද? එනිසා තමයි අප සමහරලාට ඒ වගේ කාලෙක අපි මිනිස්සු වෙලා හිටියන අපිත් එහෙම මැරිච්ච අය. ඒ වගේ යුග ගණනාවක් පහු කර කර කර ආවේ. මං අද ඔය සූත්‍ර කරුණත් මුල් කරගෙන අපූරු දහම් පණිවිඩයක් ඔබගේ සිතට දැනෙන්ට සලස්වන්ටයි මේ ධර්ම දේශනාව විස්තර කරන්න හිතුවේ. ඒ බණපදේ තමයි එකම අත්දැකීමට ආය ආය අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඔන්න අද ධර්ම දේශනාවේ මාතෘකාව එකම අත්දැකීමට නැවත නැවත සංසාරේ මුහුණ දෙන්න වෙනවා. අද ෆේල් වුණොත්, අද අපි ඒකෙන් පැරදුනොත් සංසාරේ ආය ආයම පැරදි පැරදි යනවා. මා ඒ කියෝ කාරණාව මේ ඇත්තන්ට තවත් තේරෙන්න අපිට ළඟදී ලැබුණ ලියමනාවක් මං කියන්නම්. ඒ ලියමනාව මට පාඩම්. එකපාරක් කියවනකොට මතක හිටියා. මක් නිසාද ඒ ලියමනාවේ තිබ්බ විස්තරත් එක්ක මගේ ශාරීරික රෝමෝත්ගමනය වුණා. එයා එක්තරා ප්‍රදේශයක ගැහැණු ළමයෙක්. ලිපිය පටන් ගන්නවා, ස්වාමීනි මම අන් අයගෙන් ආරක්ෂාවක් කියලා විශේෂ දෙයක් නොලබන සිස්සේ හැසිරෙන කෙනෙක්. ගණිකාවක් කිව්වට වරදක් නැහැ. කුංචි කාලයේම තරුණ වියට ඇතුල් වෙනකොටම, තරුණ වෙනකොටම හිතේ නොසන්සිඳෙන ආසාවක් තිබ්බා හැම පිරිමියත් එක්ක ඉන්න ඕන කියලා. මේ කෙල්ලෙක් දැන් ලියනවා. ඒ හිතට එන ආසාව නතර කරගන්න බෑ. නිසා හොරෙන් හොරෙන් සල්ලාල මිනිසුන් හොය හොයන් ගියා. මා ඔය විදිහට කුණු වුණා. ඇතුලින් කිලිටි වුණා. මම මේ විදිහට ඉන්නකොට ඔය විදිහට යන දිශාවක් නොදෙන පාපේම යනකොට අපේ ගුරු දෙවිඳුන්ට පින් සිදු වේවා. මේ ලොකු ස්වාමීන් වහන්සේ නිසා මට මහමෙවුනායි බණක් අහන්න ලැබුණා අහම්බෙන්. ඒ ධර්ම දේශනාව ඇහෙනකොට මට හිතුණා මං කරන වැඩේ පව්. මං කරන දේෙන් මං මැරිලා නිරේ යනවා. මං ආය ආයමත් බණ ඇහුවා. අහන්න අහන්න බය හිතෙනවා මං කරන පව් ගැන. ඒත් මට පව් නතර කරගන්න බෑ. අද බණ අහනවා, හෙට ආයෙත් මිනිහෙක් කියන්න හිතෙනවා. මට නතර කරගන්න බෑ මගේ හිතට එන අකුසල. ඔහොම ඉදින් මම තව තවත් ධර්මය අහලා, මම හිතුවා මට නැගී හිටින්න තියෙන්නේ බඹසරේ, මම බ්‍රහ්මචාරී වෙනවා කියලා. දැන් මේ ජීවිතේ නොමග ගිය කෙල්ලෙක් බෑ, ආයෙත් හිතට එනවා. සමහර වෙලාවට රාත්‍රී කාලේ මගේ හිතට ඒ නරක අදහස් එද්දි මම නිදාගන්න නැතුව සක්මන් කර කර හිතගෙන ඉඳගෙන ඒ ඉරියව් තුනෙන් විතරක් අඬ අඬ රැය පහන් කරනවා. මගේ හිතේ අකුසලයේ දුරු වෙන කල් මං අඬනවා. වෙහෙරක් වෙහෙරක් ගානේ ගිහිල්ලා, චෛත්‍යයක් චෛත්‍යයක් ගානේ ගිහිල්ලා වැඳ වැඳ මගේ පෞකාර ජීවිතේ මට එපා. මට බඹසරක් රැකලා මගේ පෞස් හොදා ගන්න මට ලැබේවා කියලා මං පැතුවා. අසපුවක් අසපුවක් ගානේ ගිහිල්ලා අයිනක ඉඳලා බණහගෙන හිටියා. මගේ පව් වැඩ මට දැන් තිත්ත වෙයි, දැන් තිත්ත වෙයි, දැන් තිත්ත වෙයි කියලා. මෙහිණි ආරාමයක් ආරාමයක් ගිහිල්ලා දුක් ගැනවිලි කිය කියා සිල් ගත්තා. රැය පහන් වනතුරු අඬ අඬ හිටියා. දවසක් මම ප්‍රසිද්ධ පන්සලක් ළඟ පාර අයිනේ ගමනක් යන්ට දහවල් එකට විතර මධ්‍යහනේ අවකාශටිකේ හිටගෙන ඉඳිද්දී මගේ හිතට එකපාරම සිතිවිල්ලක් ආවා. ආන්න බෝධින් වහන්සේ වැඩි ඉන්නවා, බෝපත් අහුලාපං කියලා. මම කලින් හිතපු සිතිවිල්ලන් වේ ඒක. මගේ හිතට එකපාරම හිතවන්න සිතවිල්ලත් එක මං බෝධී දිහා බැලුවා. වියලී ගිය බෝපත් ගොඩාක් බෝමුල වැටිල්ලා තියෙනවා අර පන්සලි. මහා අවකාශ් එකේ මට බෑ. මෙයාට හිතුණා මට බෑ, මට යන්න බෑ දැන්. ආයෙත් හිතට කෙනෙක් කතා කළා. එයි පල දැන් පල අයින් කරවන් බෝපත්. මෙයාට කරන්ඩ් එක වැදුනා වගේ දැන් මෙයා යනවා වේගින් බෝධිය ළඟට. බෑග් එක පැත්තකින් තියලා බෝපත් අහුල් දෙනවා. අවු වේ බෝධිය කොළ ඔක්කොම වැටිලා. මෙයාට හිතුණා ඇති කියලා. ඒ නතර කරන්න එපා, ඇහිඳපන් බෝපත්. උඹ මීට කලින් හිටියේ වේතරණී කියන නිරේ. උඹ ඒ නිරේට වැටුනේ කලින් ජීවිතයක සල්ලාලකමේ වැරදි කාමසේවනයේ දුරා. තොගේ ඔය තියෙන්නේ පුරුද්ද වැරදි කාමසේවනයේ කාමයට ආසයක සසරී පුරුද්දක් උඹගේ. ඒ වගේම උඹ සංසාරයේ බෝපත් අහුලලා බෝමලු සුද්ධ කරලා තියෙනවා. එම්බා ස්ත්‍රිය තෝ බෝපත් ඇහිඳුවාට මේ බෝමලුවේ පිච්චුනාට තෝ නිරයන්නේ. ඒත් උඹගේ පවුකං නතර නොකළු නිරයනවා. උඹගේ පාපී නැමැති සසර පුරුද්ද බෝධි උපස්ථානී නැමැති සසර පුරුද්දේ නසපිය. පුදුම නැද්ද මේ හිත්වලට එන සිතුවිලි? ඈ මුළු බෝ මළුවම සුද්ධ කළා. ඊට පස්සේ හරි සතුටුයි. ආයිත් සිතට ආවා සල්ලාලකම නැමැති සසර පුරුද්ද බෝධි උපස්ථානී නැමැති සසර පුරුද්දෙන් සිඳේවා. මේ කෙල්ලට තනියෙන් නම් ඕම හිතන්න බෑ. සත්පුරුෂයෙක්ගේ පණිවිඩයක් එකපාරාවද ගොඩාක් ඈ තනියෙන් දුක්කින්දා. වෙහෙර විහාර වැන්දා සත්පුරුෂයන්ට දුක කියාගෙන ගියා. අවසානයේ තමයි හිතට ආවි සත්පුරුෂ උපකාරය. කලින් අසුභ භාවනා වඩනවා, වඩන්න බෑ. ඊට පස්සේ දැන් මේ කෙල්ලට ගොඩාක් සතුටුයි. ඒ සතුටට මෙයා දැන් හරියට බෝධියට උපස්ථාන කරනවා. දැන් අර මේ සල්ලාලයෝ පිටිපස්සේ යන්න හිතෙන්නේ නැහැ. තමන්ගේ ඇඟ ගැන ආස හිතෙනවා. මේ කෙල්ල නිදාගන්න ඉරියව්වෙන් ඉන්නේ නැතුව හිටගෙන සක්මන් කරමින් ආයෙත් රෑ වෙනකල් අඬා ඉන්නවා. මගේ ඇඟින් මං ආයේ පව්කමක් කරන්නේ නැහැ. මගේ ඇඟින් පව්කාර ආස්වාදයක් මං විඳින්නේ නැහැ. අඬ අඬ ආයෙත් හිතට කෙනෙක් සම්බන්ධ වුණා. ස්ත්‍රිය නුඹ ඵලයන් ඒ බ්‍රහ්මචාරී මුනිවරියගේ ස්තූපේ වඳින්න යසෝදරා රහත්තරණියගේ ඇගේ සිරිපතුලට පෑගෙන දූල්ලක් වයන් තනියම හොයාගෙන උඩුපිල් අනගාරික අසුපිතින යසෝදරා මහ රහත් සෑය වඳින්න ගිය සෑය දිහා බලාගෙන ගොඩාක් අඬලා දුක කියලා බ්‍රහ්මචාරි උත්තමාවි මට ආශිර්වාද කරන්න මට බඹසරක් ඕන. පෞකාර ජීවිතෙන් මට ගෙලවෙන්න ඕන. ඊට පස්සේ උත්තමාවියට පැම්පිදුවා. ඊට පස්සේ මහා කශ්‍යප මහරහතන් වහන්සේගේ ගුණ සීකර කර පැම්පිදුවා. දැන් රාගසිතක් උපදිනකොට මම යසෝදරා රහත් තෙරණිය සිහි කළ සැනින් රාගසිතවිලි නැති වෙනවා. බෝමලුවේ ඉඳගෙන බෝමලුව සුද්ධ කළා. ඉවර වෙච්ච ගමන් භාවනා කරන්න හිතෙනවා. ඇස් දෙක පියාගත්ත ගමන් මලමිනියක් කුණු වෙවි යන හැටිම පේනවා. ඒ මාගේ ශරීරයට ගලපන් ගලපා නවසීවිතිකේම වඩනවා. ගත වූ අවුරුදු 15 තුල මගේ අතින් වෙච්ච වැරදි අතේ ඇඟිලි ගානටත් අඩුයි. එනමු එක වැරද්දක් ගෙනවත් මා දැන් දුක් වෙන්නේ නැහැ. ගඟක උඩුගම් බලා යද්දී පහලට පොඩ්ඩක් ගහගෙන එනවා කියන එක අරුමයක් නොවේ. මට වෙච්ච වැරද්දට වඩා හැදිච්ච කුසලයේ මට වටිනවා. මගේ හිතට දැන් මාස ගණන් එක රාග සිතුවිල්ලක් උපදින්නේ නැහැ. මං ඒ පිරිසිදු බඹසරින් මගේ කිලිටි ජීවිතයේ හේදුවා. එනමුත් නිවන් දකිනා මොහොත දක්වා මේ හිත මා විශ්වාස කරන්නේ නැහැ. අලුයට සැඟවී තිබෙන ගිනි පුපුරක්සේ නැවතත් මතුවෙන්න පුළුවන් ඒ රාග හිත. ඒ ශාස්ත්‍රුන් වහන්සේගේ අවවාදය සිහි කරලාම මම සුවපත්තුනේ යම් ප්‍රතිපදාවක් නම් ඒක නතර කරන්නේ. අදටත් මම බෝධි උපස්ථාන කරනවා. මේ අත්වලින් බෝපත් ඉවත් කරනවා. යසෝදරා උත්තමාවයේ සිරසේ තබාගෙන මා වඳිනවා. මහා කාශ්‍යප මුනි දුන්ට වඳිනවා. මාව මේ වැරද්ද මට පෙන්ලා දුන්නේ ධර්මයෙන් නම් මා ඒ ධර්මයේ ඇසීම නිතර කරනවා. මට බණපද කියා දුන්න ගුරුවරුන්ට පින් දෙනවා. උගුර ලේරහ වෙනකල් ධර්මයේ කියමින් මේ මිනිසුන්ට යහපත සැලසූ ගුරු දෙවිඳුන්ටත් ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලාටත් ඔබ වහන්සේලා ගන්න උත්සාහය ප්‍රතිඵලයක් තියෙනවා කියලා ගුරු පූජාවක් පිණිස පුදන්ටත් මම මේ ලිපිය ලිවි. ඔබ වහන්සේලාට ඒ ධර්මය අවබෝධ වේවා. ඇගේ ලිපිය ආය ආයම තමන්ට තමන් මුණගැහෙනවා. මේ පාර ඇය දිනුවා සත්පුරුෂය ඇසුරු කරපු නිසා. කෙනෙක් සල්ලාල නම් සසරේ පුරුද්දක් වල් වැඩ කරලා නිරේට ගියා. මනුස්සු ලෝකෙට කලාතුරකින් ආවා. ආයේ පරණ වැඩේ පටන් ගත්තා. ආයයන් දිපා නිරේ මේ පරීක්ෂණෙන් සමත් වෙන්න නුඹලා ෆේල් වෙන්නපා. ඔබ හිතන්නේ ඔබගේ මව් මේ ජීවිතේම ලැබිච්ච මව් කියලාද? මේ අම්මාම සංසාරේ ලැබිච්ච වාර ගණන අම්මා වෙලා ගණන් කරන්න බෑ. මේ තාත්තාම සංසාරේ තාත්තා වෙලා ඇවිල්ලා අපේම තාත්තා වෙච්ච වාර ගණන් කරන්න බෑ. ඔබගේ හිත රිද්දන බිරිඳක්ද? ඒ බිරිඳම ආය ආයම සංසාරේ මුණ ගැහුණා. අද ඔය මුණ ගැහුණේ පළවෙනි වතාවට නෙවෙයි. ඔය බිරිඳම සංසාරේ ගොඩාක් වාරවල මුණ ගැහුණා. ඔය ස්වාමියාම සංසාරේ ගොඩාක් කල් මුණ ගැහුණා. බිරිඳ නොවිච්ච කෙනෙක් නෑ. ස්වාමියා නොවිච්ච කෙනෙක් නෑ. දුව නොවිච්ච කෙනෙක් නෑ. පුතා නොවිච්ච කෙනෙක් නෑ. දැන් ඔබ ගන්න තීරණ සසර පුරුද්දට ගන්නේ. එදාත් අම්මට බැඳිලා හිටියා. අදත් අම්මට බැඳිලා එකම දේ යනවා. එදත් පියාට බැඳිලා හිටියා. අදත් පියාට බැඳිලා හිටියා. එකම දේ යනවා. එදත් දරුවන්ට බැඳි බැඳි හිටියා. ඒ දරුවම හම්බ වෙලා අදත් දරුවන්ට බැඳි බැඳීම යනවා. එකම දේට අහු වෙලා ඉක්මවා යන්නේ සසර ස්වභාවය. මාන්ද ඔය කලින් සිතූ කාරණාව. මමත් මාගේ මෑණියන්ට ගොඩාක් ආදරේ. පියාණන්ට ගොඩක් ආදරේ. මමත් දෙමව්පියන්ට ආදරේ නැත්තම් අපි අහපු බණක තේරුම කිම? ඒ වුණාට මම හිතුවා මට හැම බුද්ධ ශාසනයක්ම අහිමි වුණේ අම්මාට ආදරේ නිසා, තාත්තට ආදරේ නිසා උන්දෙල දාල ගියේ නෑ. අභිනිෂ්ක්‍රමණය කළේ නෑ. ඒ ආදරීම පැටලී පැටලී මා හිටියා. එනිසා බුදුසසුන් මාහට අහිමි වී දුක්ඛිත සංසාරයට වැටුණා. මේ පාර අභිනිෂ්ක්‍රමණය කරපන් කියලා හිතට ආවා. මටත් සංසාරේ හැමදාම මුණ ගැහෙන අත්දැකීමේ මේ ජීවිතේ පුළුවන් වුණා. ඒක ඒ විභාගේ පාස් වෙන්න. දෙමව්පියන්ටද දරුවන් අභිනිෂ්ක්‍රමණය කරනකොට දරා ගන්න බැරුව පිටිපස්සෙන් පන්න පන්න ගිහිල්ලා වැළඳගෙන යන්න එපා කියලා මේ හිතෙන සිතිවිලි සසර පුරුද්දා. එදත් අත්තරින්නේ අදත් අත්තරින්නේ මෛත්‍රී බුද්ධ ශාසනෙත් අත්තරින්නේ. මා මේ කියන්න හදන දේ කුමක්ද? මිච්ඡර බණ ඇහිලාවත් එක අඩුපාඩුවක්වත් හදාගන්න නැත්තම් අනාගතී බුද්ධ ශාසනයකත් පෞකාර කමේම ඉඳීවි. පරණ පුරුද්දෙම ඉඳීවි. ඇයි? එකම දෙයට ආය ආය මෝහන දෙන්න සිද්ධ වෙන නිසා. මා ඔය කියන කතාව තවත් පිළිගන්න අමාරු නම් තවත් කාරණාවක් කියන්න. ස්වාමියා මල් සොවින් වැළපී වැළපී සිටිනවා තනි ගෙදරක තනි ස්ත්‍රියක්. තුන් ලෝකයක සත්වයන්ගේ සිත් දකින තථාගත රහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා ඇසට ඒ ස්ත්‍රිය පෙනුණා. පිණ්ඩපාතේ වඩින ගමන් ඒ නිවසට වැඩියා. ඇසෝ කී වෙලා අතපය වාරුනේ අර පිළිකන්නේ වැටිලා අත් දෙක එකතු කරගෙන මිදුලේ වැඩ ඉන්න බුදුරජාණන් වහන්සේ දිහා බලා ඉන්නවා. නැගිට ගන්න ඇට පණ නැහැ. සෝකේ උපාසිකාව මොකද මේ සෝකේ? මගේ ස්වාමියා නැහැ. භාග්‍යවතුන් වහන්සේ වදාළා, නුඹ තවත් ශෝක කරනවද? සංසාරයේ ඇඬුවා මදිවට කඳුළු පිහදාගෙන බඹලව ගිහිල්ලා ආයෙත් ඇවිල්ලා සංසාරේ පුරුද්දට මිනිහා මල දුකට අඬනවද? ස්වාමීනි, මොකද්ද ඒ කතාව? උඹ බොහෝ ඈත කාලේ දුප්පත් ගමක ඉපදුනා උඹරී කියලා. හරි ලස්සන හැඩවැඩ කිල්ලේ. රටේ බ්‍රහ්මදත්ත රජ්ජුරුව රටේ තොරතුරු හොයන්න විස්මාරු කරගෙන යද්දි මේ නිවසේ නැවතිලා මේ කෙල්ල ගැන හිත ගිහිල්ලා විවාහ කරගෙන කිව්වා, සොඳුරි මම තව දවස් කීපකින් එන්න, නුඹ හිටපන්. මාලිගාව ඉඳලා දුප්පත් ගමට පාර සමතලා කළා. සුදු වෙලි අතුරලා වියම් බැඳලා උඹරීගේ නිවසේ මිදුලේ රත්තරන් කන්දක් හදලා රන් කාවණු කන්දක් උඩ උඹරී මේ ඒ කුමාරිකාව තියලා සොලොස් පැන් කලයකින් සුවඳ වතුරෙන් නාවල රාජාභරණ වලින් පළඳලා අශ්ව රතේ රන්සිවිගේ වඩම්මල අගබිසෝ කළා. දුප්පත් ඇයට එච්චර සැපක් දුන්න රජ්ජුරුවන්ට, බ්‍රහ්මදත්ත රජ්ජුරුවන්ට පණයග වගේ සියගුණයක් ආදරේ. අද කාලේ කියන්නේ මම මගේ ජීවිතයටත් වැඩිය ඔයාට ආදරේ කියලා. තමන්ගේ ජීවිතයටත් වැඩිය සිය දහස් ගුණයක් ඔහුට ආදරේ. ඊට පස්සේ ඔහොම ඉන්නකොට රජ්ජුරුව මල හදිසි දරා ගන්න බෑ උඹරේ පිසවට. වැළපෙනවා සෝක කරනවා පෙරලෙනවා. සෝහනේ පස් බදාගෙන අඬනවා. බ්‍රහ්මදත්ත බ්‍රහ්මදත්ත මේ උඹරී කතා කරන්නේ එච්චරයි. දවසේ මොයි වචන ටික. ඒ කාලේ හිමාලයේ ඉර්ධිමත් තාපසින් වහන්සේ විනමක් වෙලා අපේ මහා බෝධිසත්වයෝ ආකාශයෙන් වඩිනකොට බ්‍රහ්මදත්ත බ්‍රහ්මදත්ත කියා වැළපෙන උඹරී බිසවගේ හඬ ඇහුණා. පිහිට වෙන්න ඕනි කියලා ආකාශෙ මෙන්ටියා. අර සෝහනට උඩින් ආකාශෙ මිනිසුන්ගෙන් ඇහුවා, ඈ පින්වත්නි බ්‍රහ්මදත්ත බ්‍රහ්මදත්ත කියා වැළපෙන මේ තැනැත්ති කවුරුන්ද? නිදුකානිනි බ්‍රහ්මදත්ත කියලා තමන්ගේ ස්වාමියා වෙනුවෙන් වැළපෙන මේ බිසව උඹරී. ආයෙත් කියනවා නිදුකානනේ, අර උඹරි බිසෝ කියනවා මගේ බ්‍රහ්මදත්ත මට ලබල දෙන්න, මං එයාට ආදරෙයි, මගේ බ්‍රහ්මදත්ත මට ලබල දෙන්න. ඊට පස්සේ අර තාපසින්නාංශ කියනවා බිසෝ, මේ උඹරි බිසව නුඹ වැළපෙන්නේ කොයි බ්‍රහ්මදත්ත වෙනුවෙන්ද? ඊට පස්සේ කිව්වා මගේ ස්වාමියා බ්‍රහ්මදත්ත කියන උඹරි බිසව මං ආපස්සට ජීවිතේ බලනවා. මෙතන බ්‍රහ්මදත්ත කියන නමින්ම 84,000ක් මෙතන වලේ දාලා තියෙනවා, භූම දාන කරලා තියෙනවා, බස්මාවශේෂ තියෙනවා 84,000කගේ බ්‍රහ්මදත්ත කියන නමින්. නෑ නෑ නෑ මගේ බ්‍රහ්මදත්ත කිව්වා. පංචාල දේශේ චූලනී රජුරුවන්ගේ පුත්‍ර වූ බ්‍රහ්මදත්ත දේවි. ඒ හැම බ්‍රහ්මදත්ත රජ කෙනෙක්ගේම තාත්තගේ නම චූලනී. නෑ නෑ මගේ ස්වාමියා දේවි. ඒ හැම බ්‍රහ්මදත්ත රජතුමාටම දේවිය වෙලා හිටිය ඔබ දැන් කොයි බ්‍රහ්මදත්ත වෙනුවෙන්ද වැළපෙන්නේ? කොහොමද ස්වාමියා මලායේ ඉන්නවා නම් මෙතන ඔබ ජීවත් වෙලා ස්වාමියා මැරිලා පළවෙනි වතාවට නෙවෙයි ඔය. ඔබ දරුවේ දෙන්නේ කිද්දින් ස්වාමියා ඔබ දාලා ගිහිල්ලා පළවෙනි වතාවට නෙවෙයි. දිවස් තියෙන කෙනෙක් ඉන්නවා නම් ජීවිතේ ආපස්සට වේනවා නම් කියයි උඹ ඔය දාලා ගියේ 84,000 වෙනි වතාවට කියලා. 84,000 වතාවක් දාලා ගිය මිනිහව මේ ජීවිතේ බැන්දා. 84,000 වතාවක් කනක් ඇහිලා ඉන්න නැති තරම් කෑකොස්සන් ගහපු ගෑනු කෙනාව මේ ජීවිතෙත් බැන්දා. ආයෙ ආයෙමත් අපිට අපිම මුණ ගැහෙනවා. ආය ආයමත් අපිට අපි මුණ ගැහෙනවා. ඔන්න ආස කරන සසරී ස්වභාවය. දැන් මේ ජීවිතේ අපි මේකෙන් පාස් වෙනවද ෆේල් වෙනවද කියන්නේ ජීවිතේ තේරුම් ගන්නවද මෝඩ විදිහටම ආයෙත් පතපතා යනවද කියලා තම තම නැනපමණින් වටහා ගන්න. උඹරි විසව කියනවා නිදුකානෙනේ මට ආයෙත් අඬන්න බෑ. ඔය කියන දේ මම පිළිගන්නවා. මට ශෝක නොකරන මුනිදහම දෙන්න කිව්වා. ඒ තාපසයට කියන්න පුළුවන් උනේ විරාගී බඹසරත් කෙලෙස් තවන තාපසකම. උඹරි විසව කෙස් කපා දැම්මා, කසාවතක් ඇඳගත්තා, හිමාලයේ හුදකලාය බවුන් ඇඩුවා. අර අඬපු කෙල්ල ඒ 84,000 වතාවේම එකම එක ජීවිතයේ ශෝක නැති කරගත්තේ. එකම එක ජීවිතයයි තපස් රැක්කේ. හිත සමාධිමත් වෙලා ගියා. කය බිඳලා මරණින්මත් බඹලු උපන්නා. මේ ජීවිතේ බුද්ධ කාලේ ආයෙත් අර මනුස්සයා මුණ ගැහුවා. බඹලෝ ඉඳලා ඇවිල්ලත් බැන්දා. පරණ පුරුද්දටම මිනිහා මැරුණා. ආයෙත් ඇඬුවා. ඒත් පරණ පුරුද්දටම හිත සනසන කෙනෙක් ඉස්සරහා. සියලු දෙනාගේ දුක වාෂ්ප කරන හිරු මණ්ඩල ඇය ඉස්සරහා. එදා ඒ බෝසත් තෝදනට බඹලෝ ගියා. අද ඔය බුදුබණ පද ටිකට ඒ ශෝක කරපු බිසව සෝතාපන්න ඵලයට පත් වන අර උපාසිකාව. එදත් සත්පුරුෂයන්ට නැමුණා. අද සත්පුරුෂයන්ට නැමුණා. අදත් ඔබ බණපදයක් අහලා සත්පුරුෂ වචනේට කීකරු වෙනව නම්, ඒ සත්පුරුෂ වචනේ නිසා ජීවිතේ අඩුපාඩු හදා ගන්නවා නම්, ඕක සංස්කාරයක් වෙලා ඔබට දෙව්ලොව හෝ මෙත් බුදු සසුනක හෝ එදාන්ට ඔබට පිහිට වෙන්නේ දැන් නැවෙන නැවිල්ල. දැන් මෝල් ගස් ගිල්ල වගේ පරණ පුරුද්දෙම ඉන්නවා නම්, පරණ පුරුද්දෙම ඉන්නවා නම්, දහමට නැවෙන්නේ නැත්තම්, කීකරු වෙන්නේ නැත්තම්, පරණ පුරුදු අතාරින්න නැත්තම්, ජීවිතේ හදාගන්න නැත්තම්, ඕකත් යයි සංසාරේ ආය ආයම. ඔබ මේ කීකරු නොවන එක සසර පුරුද්දක්. බණ ඇහිද්දිමු තාය ආය වැරදි කරන එක සසර පුරුද්දක්. අනිත් අයට දෙස් දෙවුල් තිතිය ඇයි මට මෙහෙම කරන්නේ, ඇයි මට මෙහෙම කරන්නේ කියලා කියන්නේ සසර පුරුද්දක්. තමාගේ දුකට අන් අයගෙන් සාධාරණේ හොය හොයා යන එක සසර පුරුද්දක්. පුළුවන් නම් ඉවසලා දුක් ගින්දර දහම් පදයක් අහලා හිත සනසාගෙන පුළුවන් නම් මේ විභාගෙන් පාස් වෙන්න අපිට පුළුවන් වුණා. මේ ජීවිතේ කඩාගත්ත වෙනවා සසර පුරුද්ද එක පාරක් කඩාගත්තොත් හරි. එක පාරක් කඩාගත්තොත් හරි. මක් නිසාද? අකුසලයට වැඩිය කුසලේ බලවත් නිසා. ඒ කියන්නේ ජීවිත කෝටි ගානක පුරුද්ද එක ජීවිතයක කඩාගත්තොත් ඔක්කොම කැඩෙනවා. එච්චර කුසලේ බලවත්. ඒ නිසා තමයි කෙලවරක් නැති සංසාරේ මම මගේ ආත්මයේ කිකියම් පුරුදු කරගෙන ආපු සක්කාය දිට්ඨිය එකවරක් කඩාගත්තොත් ආය සක්කාය දිට්ඨිය හට ගන්නවද? ආහා, කුසලේ බලවත්. එකපාරක් කඩාගත්තොත්. ඒ නිසා මේ අපේ හිත් අපි එක එක කෙනාට බැඳිලා ආදරෙන් වෙලිවෙලි යන එක තියෙනවනේ සත්සර පුරුද්දක්. ආයෙත් පිටිපස්සෙන් හිඟන්නෝ වගේ වැටි වැටි ගියොත් ආදරේ ඉදිරියේ බැඳින් ඉදිරියේ කෙලවරක් නැතුව ආයෙත් වැටි වැටි යන්ට වෙනවා. ඔය ගෑනු පිටිපස්සෙම, ඔය මිනිහලා පිටිපස්සෙම. මේ ජීවිතේ හිත හදාගත්තොත් නෑ මම හිත දමනය කරනවා කියලා මෙතනින් කැඩෙනවා. ආයේ සසරට බැට දෙන්නේ. මම මේ කියන දේ තේරෙනවද? තවත් උපමාවක්. භාග්‍යතුන් වහන්සේ ගම් නියංගන් සිසාරා චාරිකාවේ වඩිද්දී බුදුරජාණන් වහන්සේ දැක්ක මහා සුවිසල්, අතිශයින් සුවිසල්. එච්චර විශාල ගහක් මේ මුළු ලංකාවෙම නෑ අදටත්. බමුණෙක්ගේ ගහ ගලවනවා සිය ගණන් සෙනඟ දාලා. බ්‍රාහ්මණය කිම ස්වාමීනි, කවුරුත් වලේ දාපු නැති තැනක මගේ මිනිය වලේ දාන්න ඕන. මේ තමයි කවුරුත් වලේ දාපු නැති තැන. බ්‍රාහ්මණය, නුඹගේ නම මොකද්ද? ජානුශ්‍රෝණි. මම ආපස්සට බලනවා. ජානුශ්‍රෝණී කියන නමින්ම ඔබම මෙතනම 14,000 වතාවක් වලේ දාලා තියෙනවා. ඔබ ඔය නමින් විතරක්. අපි මේ ඉඳගෙන ඉන්න තැනම කී ගමනක් ඉඳගෙන ඉඳලා තියෙනවද? අපි නිදාගන්න හිස තියෙන තැන කී ගමනක් හිස තියලා තියෙනවද? දුටුවාද සසර? මේ දරුවන්ගෙන් බැටකන්නේ, දරුවෝ ආදරේ නැතුව අපිව රිද්දන්නේ මේ අම්මලා තාත්තලා. පළවෙනි වතාවට නෙවෙයි ඔය දරුවෝ, පළවෙනි වතාවට නෙවෙයි, භාග්‍යවත් බුදුරජාණන් වහන්සේටත් දේවදත්ත මුණ ගැහුණේ පළවෙනි වතාවට නෙවෙයි. ආය ආයමත් මුණ ගැහෙනවා. එකම දරුවා 100,000 වතාවක් එකම අම්මා වදනවා. මෙහෙමත් සංසාරයක් එච්චර වදලත් තවම තෘප්තිමත් නැතුව මට දරුවෙක් ඕන දරුවෙක් ඕන කියලා සිතිවිලි පවත්තන. එකම බිරිඳ, එක ස්ත්‍රියක් මේ කෝටි සංඛ්‍යාත කාන්තාව අතරේ එක ස්ත්‍රියක් 100,000 වතාව ගානේ විවාහ වෙලා හැම කෙනෙක්ම ඒ දැන් විවාහ වෙන්න කෙල්ලක් හොයනවා. එකම පුරුෂයා 100,000 වතාව බැඳලා සංසාරේ පවුල් කාපු කෙල්ල මේ ජීවිතෙත් පුරුෂයෙක් වෙනවා. මේ සත්වයාට කිම අතීතේ අමතක වී ගියා, නොපෙනී ගියා, සංසාරයේ විසින් අමතක කරලා දැම්මා. ඒත් ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ වැහිලා තියෙන දේවල් ඇරලා පෙන්නනවා, සංසාරේ මතු කරනවා. එක එක අම්පාසකම්මලා දානි උයනකොට අනිවාර්යෙන් හදන වැන්දන තියෙනවා. දානි කිව්වොත් ඒව හදනවාමයි. ඔය නිතර කැමති වැන්දන විය නොහැකිද සසර පුරුද්දක් විදිහට හිතට එන බව උදාහරණයක්. දෙවුරන් විහෙරට පුන්නා කියන දාසිය පැමිණෙද්දී හැමදාම අග්ගල පිටිවලින් අග්ගල හදාගෙන එනවා. හැමදාම අග්ගල. පුන්නා දෙවුරක් මෙහෙරට එනකොට පොඩි හාමුදුරුවරු කියනවා, අද අග්ගල ඇත්තටම අග්ගල. දම් සභා මණ්ඩපේ කතා වුණා. ඇත්තටම මේ අනේ පිටි සිටුමාගේ ගෙදර දූ තනතුරේ දැන් වැඩෙන්නේ දුවෙක් විදිහට මේ පුන්නා. දෙවුරන් මෙහෙරට එනකොට එක දවසට එක කැවිල්ල ගානේ හදාගෙන ඉන්න තරම් ඇයට පුළුවන්නේ. ඇයි මේ හැමදාම පිටියක් ගලා? භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දිවකණෙන් අසා වදාහනා. වැඩම කළා දන් සභා මණ්ඩපේට. පින්වත්නි, ඇගේ සසර පුරුද්දා. ඇයි ස්වාමීනි? පින්වත් මහණෙනි, මම අතීතේ කර්මයේ විසින් මෙහෙවන ලදුව එක්තරා වයසක ආච්චි අම්ම කෙනෙක් ඉන්න ගෙදරක බැටළු පැටවෙක් වෙලා ඉපදුණා. ඔය ආච්චි අම්ම දුප්පත් නිසා පිටියක් ගලා තමයි හදන්නේ නිතරම. උදේ හවස පිටියක් ගලා හදන පිටියක් ගලා හදද්දී පුත්‍ර තනතුරේ බැටළු පැටියත ඇඉන්නේ දරුවෙකුට වගේ ආදරේ. අපේ පොඩි එකාට කියලා පිටියක් ගල ගුලියක් හදලා අර බැටළු පෙට්ටියට කන්න දෙනවා. බැටළු පෙට්ටිය ඒකත් කනවා. වල් කාලා ඔහේ ඉන්නවා. පිටියක් ගල හදනකොටම ආච්චි අම්මට මතක් වෙන්නේ ඉස්සෙල්ල පුතාට දෙන්න ඕන අර බැටළු පෙට්ටියට. ඒ ආච්චි අම්ම තමයි පුන්නා. බැටළු පෙට්ටිය ආවෙලා හිටියේ මම. පරණ සිත දෙවුරන් විහෙරට යනකොටම කොච්චර කැවිලි තිබ්බත් පිටියක් ගලාම පුන්නට මතක් වෙනවා. එකම දේට ආය ආයමත් මූණ දෙන්න වෙනවා. එකම දේට ආය ආයමත් මූණ දෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා ඔබ දැන් ඔබගේ ජීවිතය වෙනස් කරගත්තොත්, දහමින් සූපත් කරගත්තොත්, දහන් අඬ ඇහෙනකොට කොයි තරම් දුරකින්දලා නමුත් ආවොත් දෙව්ලෝ ඉපදුනත් මොන්න පංච ගාමි තිබ්බත් දහන් අඬ ඇහෙන තැනට යනවා. පුරුද්ද බුදු කෙනෙක් පහළ වුණ යුගයක, රහතුන්ගේ දහන් ගොස් පැතිරෙන යුගයක කොයි තරම් දුර හිටියත් යනවා. පුරුද්ද බෑ කියලා හිතුනොත් ඒකත් යනවා පුරුද්දට. බෑම තමයි. තව සසර පුරුද්දට යන දෙයක් තියෙනවා. සමහර අය පින්කම් කරද්දි, මට මතකයි මම දන්න උපාසිකාවක් කින් මං ඇහුවා, මේ පාර කටිනේ බාරගත්තේ නැද්ද? බෑ හඳුරන්නේ ඒ දායක සභාවේ පිරිස අමෝතුයි, එක එක අදහස් වල ඉන්නේ, එක එක ඒවා කියනවා, ඉතින් ඔව අහන්නත් බෑ, ඒ නිසා මම මේ පාර කටිනේ බාරගත්තේ නැහැ. ස්වාමීන් වහන්සේත් මට කිව්වා කටිනේ බාරගන්න කියලා, මම බාරගත්තේ නැහැ. මිනිස්සු විවිධ නිසා, එක එක කයිකතන්දර හදර නිසා. මං කිව්වා උපාසිකාව, මිනිසුන්ගේ රැවුම් ගෙරවුම් ඉදිරියේ නොසිදිය හැකි කර්මයක් උපද්දවන මහා කඨින පින. කඨින පින්කමක් කළොත් ධර්ම අවබෝධය කරන්න අවස්ථාවක් තියෙන එක කිසිසේත් මඟහැරෙන්නේ නැහැ. දැන් අර බරණැස් සිටුතුමා ඊ සිටු දේවියයි, මේ මහදන සිටුතුමයි සිටු දේවියටයි රහත් වෙන්න පින තිබිලත් නැති වුණානේ ඒක. අජාසත්තට සෝවාන් වෙන්න පින තිබිලත් ඒක නැති වුණානේ. කියන්නේ ධර්මය අවබෝධ කරන්න කලින් වෙන කර්මයකින් ධර්මය අවබෝධ කරන එක නැති කරනවා. නමුත් ධර්මය අවබෝධ කරන්න පින තියෙනවා. කඨිනයක් කරපු කෙනෙකුට ධර්ම අවබෝධය කරපු පින සිඳෙන්නේ නැහැ. එච්චර මහා පිනක් උපද්දවන්න පුළුවන් එක මේ කොහේවත් යන අශෘතවත් අන්ධබාල කටවාචාල මිනිසුන්ගේ වචනෙට නුඹ සිඳගත්තා. ඒකාන්තෙන් මේ ජීවිතෙත් කුසලයේ සිඳගත්තා නම් සංසාරේ කටින කරලා තියනවද නැද්ද? නෑ. මං කිව්වා මේ දුර්වලතාවය හදාගන්න. මොකද ඔය කාරණාව ලොකු ස්වාමීන් වහන්සේ මට විස්තර කරලා දුන්නේ. මිනිසුන්ගේ රැවුම් ගෙරවුම් ඉදිරියේ අපේ කුසල් අපි නැති කරගත්තොත් ඒක සසරට යනවා කියලා. ගුරු ඕදනක්. ඒ නිසා මං කිව්වා මිනිස්සු බයිනවා, ඒක නිසා පිටිපස්සට යනවා කියන එක. අනාගතේ උපාසිකාව, අනාගතේ නුඹ මෛත්‍රී බුදුරජාන් වහන්සේ දිවුරන් වීරි දහම් දෙසද්දි යන්ට යනකොට කවුරු හරි හිතරි දෙන වචනයක් කිව්වොත් නතර වෙයි. ඇයි? සසර පුරුද්දක්. දැන් ඔය සමහර අම්මලා ඉන්නේ මං ගිහිල්ලා බණ අහන්නම් අසපුවේ, මං යන්නම් පින්කම් වලට, උඹලා යන්න එපා. ලොකු දුව කොල්ලා යවන්න එපා මහන වෙයි. ආන්තර නමක් බණ කියනවා හිනා වෙච්ච ගමන් මහන් වෙන්න යනවා, නිසා අහුවෙන්න දෙන්න එපා කොල්ලට. නිවන් දකින්න පින තියෙන දරුවෝ තමන්ටම දරුවෝ වෙලා උපදී සසර පුරුද්දට ඔවුන්ට යන්න දෙන්නේ. ඒ කර්ම කරගහන්න වෙනවා. දෙක්කද හරිම භයානකයි, හරිම භයානකයි. ඊළඟට දැන් අපිට මොන ගිහිලා තියෙනවා, සමහර ළමයි පැවිදි වෙන්න ඇවිල්ලා ඊර්වස් කෙල්ලු අඬලා දුඩලා වැළපිලා කොහොම හරි කොල්ලා ගින්නගෙන ගිය අවස්ථා අපි දැකලා තියෙනවා. එතකොට මේ ජීවිතේ මහාන වෙන එක නැති වුණත් හිත ඇතුලේ මට නම් දුක හිතෙලා තියෙනවා. මේක සසරටත් යනවා නේද කියලා. එකක් ඒ කොල්ලට ස්ත්‍රියක් නිසා ඉස්සරහට තිබ්බ අඩිය පිටිපස්සට තියෙන එක සංසාරෙට යන. අනිත් පැත්තෙන් ඒ කෙල්ලට තව කෙනෙක්ගේ පැවිද්ද වළක්වන එක සංසාරෙට යන. පින්වතුනි මේක ධාතු ස්වභාවයක්. මේව නිතර නිතර පුරුදු කරනකොට හැරෙනවා ඒ පැත්තට හිත. ඒ නිසා මම මේ කාරණාව කියන්න හිතුවේ අපිට යම් දේවල් වෙනවා තීරණාත්මකයි. මම මේ සීලේ රකින්නවද නැද්ද? මම මෙතන සංවර වෙනවද නැද්ද? ඒ සීලේ කැඩුනොත් ඔබ පරණ ලෝකෙටම ගියා, ෆේල් වුණා මේ පාර. ඔබ මේ ජීවිතේ සංවර වුණේ නැත්තම් ඔබ පරණ පුරුද්දටම ගියා, ඔබ පාස් වුණේ නැහැ විභාගේ. දෙමුත් අඬා ඉන්නවා නම් ස්වාමියා නිසා, බිරිඳ නිසා, දරුවෝ නිසා, පෙම්වතිය නිසා, ප්‍රේමවන්තයා නිසා, බැඳීම් නිසා දෙනුත් අඬා ඉන්නවා නම් හිත හදාගන්න නැත්තම් ඔබ පෙරදුනා. මෙතෙක් කාලයක් අඬපු ඇඬිල්ලට එකතු වුණා. මගේ බුදුරජාණන් වහන්සේ මහ වීදියේ වඩෙද්දී ඒ මහලු බ්‍රාහ්මණයා දුවගෙන පැමිණ ඇවිත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී හස්තයෙන් අල්ලගෙන, පුතා මගේ රත්තරන් පුතා කොහෙද බං කී කීවා. හොයනවා මමයි අම්මයි නුඹව. යන් නිවසට අතින් ඇදගෙන යනවා. මහලු බමුණි බුදුරජාණන් වහන්සේව, අපේ බුදුරජාණන් වහන්සේ, ඒ මහලු බැමිණිය නිවසේ සිටිනවා. ඈතින් එන ස්වාමියා රන් කඳක් රැගෙන එනවා. පුතා මගේ රත්තරම් පුතා කොහෙද ගියේ? දුවගෙන ආවා. මයි පුතාට මම මොන හරි දෙන්න ඕන. පැන්සින් ගිත්තක් පෙදුවා. ඉඳගත්තා. දාන් දිසුවා භාග්‍යතුන් වහන්සේ. සෝවාන් වුණා. ඒ බ්‍රාහ්මණයා නකුල මාතා, නකුල පිතා. ජීවිත 500ක් අම්මයි තාත්තයි. ජීවිත 500ක් ලොකු අම්මයි ලොකු තාත්තයි. ජීවිත 500ක් පුංචි අම්මයි බාප්පයි. ඒ හැම ජීවිතෙම පුතා වෙලන බෝධිසත්වයෝ, සම්බුදු වුණ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් හෙබි බුදුරජාණන් වහන්සේ දකින කොටත් පුතා කියලා සංඥා ඇති වුණා. ආහේ ආහේ මත් සංසාරී, අපි අපි මුණ ගැහෙනවා. උඹ එපා කියලා පෙතුවට එයාම මුණ ගැහෙනවා. වලක් විය නොහැකි සසරේ තරම් දීර්ඝයි. අපේ සංසාරයේ ඉදිරියේ, අපේ සංසාරයේ ඉදිරියේ, අපේ සංසාරයේ උප්පත්ති ඉදිරියේ මේ ලෝක සන්නිවාසයේ පුංචි මේ අසපු පුංචි වෙන තරමට ඉන්න මිනිසුන්ට එහෙම යද්දි නිතර නිතර මුණගැහෙනවද නැද්ද? ඒ වගේ එච්චර උප්පත්ති ආය ආයමත් ඉපදෙනවා. තිරිසන් වෙලත් උපදිනවා. ලේසි නෑ මේක. ඒ නිසා සංසාරේ කැපවීමෙන් සිල් රැක රැක එක පෝයක්වත් මං අරින්න නැතුව සිල් අරන් නිතර ධර්මය අහමින් දන්සලක් වගේ අතින් දන් දෙදී සංසාරය අපි ආවේ නැහැ. මේ ජීවිතේ පුරුදු කරගත්තොත් අපි ජීවිතේ අලුත් පැත්තකට යනවා. කන් යොමාගෙන බණපද ඇහුවොත් ඒකත් සංස්කාරයක්. ඉක්මනට දාමට කන් යනවා. මේවා සංස්කාර හේතුඵල ධාමයෙන් හැදිච්ච දේවල්. ඒ නිසා ඒ සංස්කාර තමයි බුදුරජාණන් වහන්සේ ඉදිරියේ වුණා ඉස්මතු වෙන්නේ. තව කොතේ කුත්නම් දේවල් තියෙනවද? ජාතකතා බුද්ධ දේශනා විදිහට තියෙන ජාතකතා 550 ජාතකයේ කියමු. ඒ ජාතකතා ඔක්කොගෙම තියෙන්නේ ආය ආය මත අපිට මොන හිතේව නෙවෙයිද? ඒ මහා අන්තේ දැහැන්ති මහා බල ඇති ඒ අඟුලි මාල මොනිතු. දහමට එන්ට පෙර, සරණට එන්ට පෙර කඩුවක් අමෝරාගෙන බුදුරජාණන් වහන්සේගේ පිටිපස්සේ තුන් යොදුනම් දිව්වා. ඔබ හිතන්නේ ඔය කඩුවක් අරන් දුවන එක පළවෙනි වතාවට කියලාද? මහා සුතසෝම කතාවේ නුගරුක්ෂේ දෙවියා ශ්‍රමණෙක් විදිහට ඉදිරියෙන් යද්දී කඩුවක් අරගෙන ඒ ශ්‍රමණයා පිටිපස්සේ යොදුන් තුනක් දිව්වා. අද වගේම කඩුවක් අරන් එදත් දිව්වා. සසර පුරුද්ද එදත් මිනී මැරුවා, අදත් මිනී මැරුවා. එදත් සත්පුරුෂ අවවාදයට එක නතර කළා, අදත් සත්පුරුෂ අවවාදයට නතර කළා. සත්පුරුෂයන්ට අවනත වෙනවා කියන එක සසර පුරුද්දට යනවා. හොඳ වචනයට අවනත වෙනවා. එතකොට සත්පුරුෂයන්ගේ අවවාද ඉදිරියේ දඩබ්බර වෙන එක සසරට යනවා. සත්පුරුෂයෝ අතාරින එක සසරට යනවා. තමන්ගේ නම කිව්වේ නැහැ කියලා, තමන් ප්‍රශංසා කළේ නැහැ කියලා, කවුරු හරි හිතරිද්දුවා කියලා සත්පුරුෂ ඇසුර අතාරිනවනේ. මං පාඩුවේ ගෙදර වෙලා ඉන්නවා කියලා. ඕකත් සසර පුරුද්දට යනවා. කවදාවත් ලැබුණ සත්පුරුෂ ඇසුර නැති කරගන්න එපා. එතකොට සත්පුරුෂයෝ අහිමි වෙන්නේ නැහැ. ධර්මයේ ඇහෙන එක නැති කරගන්න එපා. එතකොට බණපද ඇහෙන එක නැති වෙන්නේ නැහැ. ඇත්තටම අපි කවදාවත් හිතුවේ නැහැ අපි ගඩොල් වැලි ඇදලා අපේ අතින් ස්තූප හැදේවි කියලා. හැදුවා. බෝධි මණ්ඩප හැදුවා. මේ වගේ සුඳුරු බුදුරුව ඉදිරියේ වැඳගෙන බණ ඇහුවා. කන් යොමාගෙන බණ ඇහුවා. නිදිමත මැඬ මැඬ පාවල දනහිස්වල කොන්දේ දැනෙන වේදනාව මැඬ මැඬ බණ ඇහුවා. මේවා වරදින්නේ නැහැ පින්වත්නි. වරදින්නේ නැහැ. මේවා ශීෂ්ඨ කුසල්. ශීෂ්ඨ කුසල්. සත්පුරුෂයෝ මොන ගස්සවනවා. ධර්මයේ මගහැරෙන්න දෙන්නේ නැහැ. අමා නිවනට පමුණුවනවා. මොනෝහරි දුකක් විඳගෙන, මොකක් හරි අපහසුතාවයක් විඳගෙන පුරුදු කරගන්න පුළුවන් වුණොත් යහපත් දෙයක්. මේ ජීවිතේ විතරයි ඒ දුක. මේ ජීවිතේ විතරයි. පුරුදු කරන කුසලෙන් නැති කරනවා සියල්ල. මේ පින්වතුන් හිතන්නේ කුමක්ද? මා මේන කලින් ආරම්භයේදීම කිව්ව අර අබ්‍රහ්මචාරී නරක සිත් තියෙන කෙල්ලක් බඹසරෙන් පව් හෝදපු කතාවත් එක්ක ඒ උපාසිකාව ඕන දැන් මමම මේ ජීවිතයේදීම ඇයට ප්‍රශංසා කළා. මොකද්ද උපාසිකාව? ඒ උපාසිකාව කයමිනිලා නරක ලෝකෙකට යයිද? අවුරුදු සියගානක් පව් කළාට වැඩිය පව් නොකොට මැරෙන එක ශ්‍රේෂ්ඨයි. අහනවා මිලින්ද රජුරෝ නාගසේන මහරහතන් වහන්සේගෙන්, කිම නාගසේනයන් වහන්සේ නුඹ වහන්සේ දහන් දෙසද්දී වදාලා සිය ගණන් අවුරුදු පවකරපු සත්‍රයා එකම බුද්ධානුස්සති අරමුණෙන් මිය ගොස් දෙව්ලොව උපදිනා බව. සැබෑවටම තෙරුන් වහන්ස එහෙම වෙන්ට හැක්ද? අවුරුදු සීයක් පව් කලා නෙව. කිම මහරජුනී, පුංචි ගල් කැටයක් වතුරට දැම්මට පස්සේ ගිලිනවද? එහෙමයි ස්වාමීනි. මහගල් කැටයක් මහගලක් වතුරට දැම්මුත් ගිලිනවද? පුංචි ගල් කැටෙත් ගිලෙන එකේ මහගල ගැන කවර කතාද? කිම මහරජුනේ, ඔය ගල නැවක තැබුවොත් ගිලෙනවාද? ගිලෙනවද? නැහැ. අවුරුදු සීයක් පව් කරපු කෙනා බුදුරජාණන් වහන්සේ සිහි කිරීම නැමැති, බුද්ධානුස්සතිය නැමැති, බුදුන් සරණ යෑමේ නැමැති නැවට නැංගා, ඒකයි ගිලුන් නැත්තේ. නැග ගන්න පින්වත්නි, තුනුරුවන් සරණ යනවා කියන නැවට. ඒ නැවට නැගගත්තට පස්සේ කොයි තරම් අපි අතරින් පව් කිරිලා තිබ්බත්, අකුසල් කිරිලා තිබ්බත්, ඒවාට අපිව නිරේට ඇදගෙන යන්න බෑ. තෙරුවන් සරණ නැමැති නැවට නැගලා නිසා. එවැනි ගල්කුළු සිය ගණන් නැවට පටවන්න පුළුවන්, නැව ගිලෙන්නේ. මේ කියන්නේ බුදුන් වැඳ වැඳ පව් කරපන් කියලාද? අතීතයේ ආරම්භයමෙන් කිවි. අද මේ ධර්මය අහලා ජීවිතේ වෙනස් කරගන්න කෙනාට මෙතෙක් කාලයක් කරපු පව ඒ දහම් තේජස ඉදිරියේ ඔහුට අදාළ නැහැ. පින්වත්නි, හොඳට කෙනෙක් හිතක් වඩනවා නම් මේ ලෝකේ සත්‍යය පව කරන්නේ පව් කරනකොට ඔහුගේ සිත තුල පිහිටන්නේ නැති කාරණා හතරක් තියෙනවා. ඒ තමයි පව් කරන වෙලාවේ මෛත්‍රිය පිහිටන්නේ, මුදිතාව පිහිටන්නේ, කරුණාව පිහිටන්නේ, උපේක්ෂාව පිහිටන්නේ. පව් කරනකොට මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා කියන ඒ බඹ විහරණ හිතක පිහිටන්නේ පව් කරද්දී, අකුසල් කරද්දී. ඒ නිසා ඒ හිත්වලට කියනවා රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් පටු වුණා කියලා. මේ ලෝකේ සියලු සත්වයෝ පව් කරන්නේ පටු හිතකින්. ඉතින් පින්වත්නි, බුදුරජාණන් වහන්සේ දේශනා කළා කෙනෙක් මෛත්‍රිය වඩනකොට හිත පුළුල් වෙනවා, අප්‍රමාණව හිත පැතිරෙනවා. මුදිතාව වඩනකොට අප්‍රමාණව හිත පළල් වෙනවා. කරුණාව වඩනකොට, උපේක්ෂාව වඩනකොට. එතකොට මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා කියන බඹ විහරණ කෙනෙක් වැඩුවොත් එහෙම පටු හිතකින් කරපු කර්ම ඒ අප්‍රමාණ හිතේ විපාක දෙන්නේ. ඔන්න කර්ම විපාක නොදෙන තව ක්‍රමයක්. දැන් අන්දහන් අවවාදයක් දෙන්නම්. අවසාන වතාවට තවත් භයානක සංසාර ගමනක් ගැන. අපි සියලු දෙනා කර්මයෙන් බැටකන අය. සියල්ල දන්නා වූ, සියල්ල දක්නා වූ බුදුරජාණන් වහන්සේ වදාළා මේ කර්මයේ විවිධත්වයක් තියෙනවා කියලා. මා මේ කියන දෙය කන් යොමු කරගෙන අහන්න. මම හිතනවා, මං උත්සාහ කරනවා ලොකු අයටත්, පොඩි අයටත්, තරුණ අයටත්, මහලු අයටත් ඔක්කොටම තේරේවා කියලා, වැටහේවා කියලා මම මේ කියන දෙය. බුදුරජාන් වහන්සේ වදාලා කර්මය ගැන මේ විදිහට. අත්ති භික්කවේ කම්මං නිරය වේදනියං. එක් කර්මයක් තියෙනවා පින්වත් මහන්නේ, කර්මයක් තියෙනවා, ඒක විපාක දෙන්නේ නිරය. ඒක මනුස්සු ලෝකෙ විපාක දෙන්නේ නැහැ. එයා නිරේ ඉපදෙනකල් ඒ කර්මය තියෙනවා. අත්තිභික්කවේ කම්මං තිරච්ඡාන යෝනිින් වේදනිය. තිරිසං යෝනී ඉපදිලා විඳවන කර්මයක් තියෙනවා. ඒක විපාග දෙන්නේ තිරිසං ලෝකේ. තව දෙනවා අපේ කර්ම, ඒව විපාග දෙන්නේ ප්‍රේත ලෝකේ. තව තියෙනවා කර්ම, ඒක විපාග දෙන්නේ මනුස්ස ලෝකේ. තව තියෙනවා කර්ම, ඒක විපාක දෙන්නේ දෙව්ලොව. දැන් මම කියන්නේ ගියේ මේකයි. නිරේ විඳින කර්ම විපාක දෙන්නේ නිරේ. ඒත් මිනිසු කියනවා මම පුදුම අපා දුකක් විඳින්නේ. ඇහිලා නැද්ද? මාහට නම් ඇසී තිබෙනවා. අපා දුකක් අප්පා විඳින්නේ කියලා. නිරා දුකක් විඳින්නේ කියලා. එතකොට ඒ කතාව හරිද? වැරදි. අපායේ දුක මනස ලෝකෙ විඳින්න නෑ. අපි මේ විඳින දුක් ඔක්කොම මිනිස්සු විඳිනේවා. ඒ නිසා පින්වත්නි, නිරේ විඳින කර්ම, තිරිසන් ලෝකෙ විඳින කර්ම, ප්‍රේත ලෝකෙ විඳින කර්ම ස්ටෝක් වෙලා ඒ කර්ම කන්දක් තියෙනවා. අපි නිරේ ඉපදෙනකල් ඉපදුනාට පස්සේ විපාක දෙන්නේ. ඊළඟට තිරිසන් ලෝකේ විඳවන කර්ම ගොඩාක් අපිට තියෙනවා. ඇයි සංසාරේ කෙලවරක් නැහෙනේ? අර අපරාපරිය වේදනීය කර්ම අපේවා. ඒ කර්ම තියෙනවා අපි තිරිසන් ලෝකේ ඉපදෙනකල් බලාගෙන ඉන්නේ. විඳවන්න විපාකෙ හදලා දෙන්න. ප්‍රේතෙක් වෙලා විඳවන දේවල්, සංසාරේ රැස් කරගත් දේවල් බලාගෙන ඉන්නවා අපි එකේ ඉපදෙනකල්. මිනිස්සු මේ දුක විඳින්න බෑ කියලා ඊයේ අවුරුදු 77 ක ආච්චි අම්ම කෙනෙක් මට කතා කළා. හඳුරෙනින් පුළුවන් නම් මගේ හිත හදන්න මං වහබනවා. මට මේ දුක ඉවසන්න බෑ කියලා. මං කිව්වා අම්මා මට උපදෙස් දෙනවට කලින් තියෙන ලැජ්ජාව. අවුරුදු 77ක් දුක් විඳගෙන විඳගෙන හිටියා. අවසානයේ වලපයයි ගොඩපයයි තියෙද්දී බැරියෝ කියලා මැරෙන්න හදනවා. එතකොට දුකට විසුදුම විදිහට දකිනවා මරණය. චතුරාර්ය සත්‍යයේ මරණය කියන එක අයිති මොන ආර්ය සත්‍යයටද? දුක නම් ආර්ය සත්‍යයට. දුක එපා කියලා පැතුවේ මොකද්ද? දුක. එතකොට ඈ මැරිලා ගිහිල්ලා උපදින්නේ තිරිසන් ලෝකේ නම් තුංගානක පාප කර්ම ගොඩා බලාගෙන ඉන්නවා ඈ තිරිසන් ලෝකෙට එනකල්. එතකොට මේ මැරෙනවා කියලා සිය දිවි හානි කරගන්නවා කියලා කරන්නේ මොකද්ද? ඊළඟ පාපයට කර්ම ටික විඳින්න දොරටු ඇරගන්නවා. බලෙන්ම දොරටු ඇරගන්නවා. ඒ නිසා සතර අපායේ බිය දකින අතීත පුරුෂයෝ උල උඩ ඉන්න මිනිහටක් කිව්වා, ඕකේ හිටපන් සැපයි, මැරෙලා නිරේ යන්න එපා කියලා. උල උඩ ඉන්න එක සැපයි කිව්වා. අහලා නැද්ද අම්බසක්කර පීතවත්ව? උල උඩ ඉන්න එක සැපයි. බලන්න කර්මවල සබහා. අපි හිතෙනවා මැරුණ නම් මේ කිසි දුකක් නැහැ කියලා. එන්නකල් ඉන්නේ අපි වෙහෙට. පින්වත්නි, ඔයාලා ගෙවල් වල අඹ ගස් තියෙනවා. තව මොනවාරි පළතුරු ගස් ඇති. පේර ගස්, මෙකම් කොස් ගහක් හරි ඇති. ඔය අඹ ගහේ කොළ හැලිලා දළු වෙන කාලයක් නැද්ද? තියෙනවා. වාරිට මල් පිපිලා ගෙඩි හට ගන්න කාලයක් නැද්ද? තියෙනවා. සමහර අඹ ගස්වල අඹ පිරීලා අතු පාත් වෙලා ගෙඩි එල්ලිලා. ඔය ගහෙන් හැදුන අඹ ඔය ගහේ කොතනද තිබ්බේ? ඔය ගහේ හැදිච්ච අඹ ගෙඩිය ඔය ගහේ කොතනද තිබ්බේ? තිබ්බ තැනක් හොයාගන්න පුළුවන්ද? වාරයට කාලෙට පරිසරයට හැදුනද නැද්ද? හැදුනා. අන්න ඒ වගේ මේ ඔයාල දිහා බලනකොට ඔබ මා දෙස බලනකොට අපි සංසාරේ කරපු කර්ම ශක්තිය අපිට පේන්නේ. සුදුසු කාලේ විපාක දෙනවා. සුදුසු කාලේ විපාක දෙනවා. අපිට කොහි මැරෙන්න වෙයිද? කොයි විදිහට මැරෙන්න වෙයිද? මැරුම් කණ්ඩ වෙයිද? පණුව ගගා ලෙඩ ඇඳින්ද වෙයිද? කුමන කර්මයක් ඉදිරිපත් වෙයිද? දරුව අපි ළඟ සිටීවිද? දරුව අපෙන් ඈත් වෙයිද? කොරෝනා වගේ ලෙඩක් ඇදලා මැරෙනකොට මිනිහවත් ඥාතීන්ට දකින්න නොලැබෙයිද? කවුද දන්නේ? මට නම් පුදුමේ දේ තමයි ඔය අඹ ගහේ උපමාවත් එක්ක කර්මය කොයිද තියෙන්නේ කියලා හොයාගන්න බෑනේ. සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ බුදුරජාණන් වහන්සේට එක පේනවා. බුදුරජාණන් වහන්සේට පේන්නේ නැද්ද? ආශ්චර්යයි පින්වත්නි, අද්භූතයි. අපි සරණ ගිය බුදුරජාණන් වහන්සේට ලෝකේ කිසිවෙකුට පේන්නේ නැති කර්ම ශක්තිය පේනවා. මෙයා ඊළඟට මෙහෙම වෙනවා, මෙහෙම වෙනවා, මෙහෙම වෙනවා, මෙහෙම වෙනවා පේනවා. පුතුම සහගතයි. දිවිහිමියෙන් සරණ යන්න බුදුරජාණන් වහන්සේ. පුංචි ළමා ලපටි අය අතරින් පොඩි ඈයෝ බුදුගුණ කිව්වොත්, බුදුරජාණන් වහන්සේට සාදර ගෞරවයෙන් වැන්දොත්, බුදුරජාණන් වහන්සේට ආදරය කළොත්, බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන්න ආස කළොත්, දරුවනි මේ ලෝකෙ කෝටි සංඛ්‍යාත ළමයි අතරින් ඔයාලා මැණික් වගේ පේනවා. දෙවරු සිටින්නේ නුඹලාගේ පිටිපස්සේ. වීරිය කරපු ඈ අර ඉස්සල්ල කිපු කාන්තාවට දෙවරු උදව් කළා වගේ නුඹලාගේ පිටිපස්සේ සිටිනවා දෙවිවරු. තරුණ දුවෙක් පුතෙක් බොළු හදවතින්ම බුදුරජාණන් වහන්සේ සරණ ගියානම්, ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මහානවන, ඒ ධර්මයට ආසන, ඒ ධර්මයට ද්වේෂ කරන්නේ නැත්තම්, ඒ තරුණ දුව පුතා තරුණ සමාජයේ බොරළු මැද මැණික් වගේ ඔවුන්ගේ පිටිපස්සේ දෙවිවරු සිටිනවා. වැඩිහිටි ඈයෝ අද පොල්ගහවල අපි වැඩසටහන කරලා පඩිපෙලෙන් බැහැගෙන එනකොටම මැදිවී අවුරුදු 50ක විතර තාත්ත කෙනෙක් ඇවිල්ලා උන්ද සැඩ පහරට අහුවෙලා ෆෝන් සැඩ පහරට මේ ඉස්කෝලේ දෙක වසරට ගිය තා අප්පච්චිලා මේ ෆෝන් එක පිහින් තිගෙනගෙනනේ. දමනයක් කීකරුකමක් නැති කෙලෙස් වසඟයට පත්වන තරුණ කොල්ලො කෙල්ලෝ මේ ෆෝන් එකේ යම් යම් දේවල් දිහා බලා ඉන්නවද? මේ අප්පච්චිත් ඒක දිහා බලන්න පුරුදු වෙලා. හැබැයි හොඳට දවසක් ඕකේ බණක් යූටියුබ් එකේ තිබ්බා. ඒක ඇහිලා දාඩිය දාලා ෆෝන් එකට වැඳලා මං ආයෙ පව් කරන්නේ. එදා ඉඳලා කෝටියක් පව් ගෙවෙන්න බණ අහනවා. ආරාමෙන් ආරාමෙට යනවා. මං කෝ අප්පච්චි, ගුරු පූජාවක් විදිහට ආයි පාපේට වැටෙන්න එපා. මේ පාපේ කියන එක කෙනෙක් යට කරගෙන යන්න වයසක් නැහැ. මං උන්දට ඒ විලාම කිව්වේ නෑ. ළඟදීන් අවුරුදු 75ක 100 කෙනෙක්ගේ ෆෝන් එක කැඩිලා හදන්න ළමයෙක් ගනිද්දි ෆෝන් එකේ හැම තැනම චරා නරක දේවල්. අවුරුදු 75යි වයස. අත් දෙක මෙහෙම වෙවුලනවා. වෙවුලන අතෙන් අර ෆෝන් එකට තට්ටු කර කර දහජරා වෙනවා. සිනහවින්ද කාරණාවක් නැහැ, ජී කියන්න කාරණාවක් නැහැ. කෙලෙස් සහිත සත්වයාට යමක් දුරුම වුණේ එයයි. සංසාරේ පුරුදු කරපු සසරට වැටුණා මිසක්කා ඔතන කිය යුතු වෙනත් බණක් තිබේද? මේ ජීවිතෙත් පැරදුනා. අරාම්පච්චි මේ ජීවිතේ ජයගත්තා. සත්පුරුෂය හොයාගෙන ආවා. එනකොටම හම්බ වුණා. කතා කළා. ඔය වගේ තමයි බුද්ධ කාලෙකත් නාන ප්‍රකාර අකුසල් කර කර ඉන්නේ. ඒ අකුසල් අතරේ එන්නේ බුදුවරු මුණ ගැහෙන්න ධර්මය අවබෝධ කරනවා. දැන් පුහුණු කරන පුහුණුවිල්ලේ ප්‍රතිඵල සමහර වෙලාවට ඔබට සෝවාන් වෙන්න නොහැකි වේවි, මඟපල් ලබන්න නොහැකි වේවි. එනමුත් දැන් ගන්න උත්සාහය, අතාරින් නැතුව ගන්න උත්සාහය ඔබට බුදු සසුනක ඉක්මනට ප්‍රතිඵල දෙනවා. සීටතුමා දාසිත් එක්ක සම්බන්ධයි කියලා මහා සිටු දේවි මහා කම්පණයකින් හිටියේ. වසලියතෝ අල්ලගෙන මඩිනවා කියලා වෛරෙන් හිටියේ. සිටුතුමා ඔය බවුකං කරද්දී සිටුතුමා කිහිල්ලා බණ අහනවා දෙවුරන් මෙහෙරි. දවසක් සිටුතුමා බණ අහන්න ගිය වෙලාවේ හිටපී වසලී කියලා දාසි අල්ලගෙන දාසියගේ කන් දෙක පිහියෙන් කැපුවා. සිටු දේවි නාය කැපුවා. අත් දෙකයි කකුල් දෙකයි ගැට ගහලා කාමරෙට දාලා ඉෂ්ටපි මොහොතලී කිව්වා. ඊට පස්සේ තරහෙන් පුපුරපුර පුටුවේ ඉන්න අතරේ අර කෙල්ල අර දාසි කොහොමරි ගැට ගහපු අත් දෙක ලියාගෙන දොරට තට්ටු කළා. එතකොට මහා සිටු දේවි දැනගත්තා මේකි දැන් දොර කඩනවා. ගමටම කෑ ගහයි. සිටු දෙවි බය වුණා. බය වෙලා එක පිම්මට දුවගෙන ගියා දෙවුරන් වේරට බනහනවා වගේ හැංගිලා ඉඳ. ආපු වේගෙට එයක් දන්නේ නැතු ඉස්සරහටම ආවා. ඇවිල්ලා දැන් බිම් බලාගෙන ඉන්නවා. කන් දෙක කපපු නහය කපපු දාසි ලේ පෙරාගෙන මිනිස්සු මැදින් දෙවුරන් ඉහෙට ඇවිල්ලා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මහා සිටු දේවි මට දුන්න වදේ බලන්ට. දැන් සිටුතුමා මේ පැත්තේ සිටුමාට හින්දා අඩිය දාලා මේ කෙල්ල ලේ පෙරාගෙන චෝදනා ලැබූ සිටු දේවි මෙතන මගේ බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළා. සෝවාන් වුණා. පුළුවන් නම් කියන්න කවුද සෝවාන් වුණේ? සිටුතුමාද, ලේ පෙරාගෙන ඉන්න කෙල්ලද, මහා සිටු දේවිද? ඈ මහා සිටු දේවි. කන් කපාගෙන ගිහිල්ලා මඟපල් ලැබුවා. පුතුමයි මේ ජීවිතේ ගන්නෙවි. ඒ වෙලාවේ ඇත්තට මහා සිටු දේවි සියල්ල අත්හැරලා පොරුත් එක බඩුව අහුවෙලා රජ සිටු මැතිවරු ඉන්නවා සභාවේ චෝදනා කරන්නේ. කට උත්තර නෑ කියලා කියන්න බෑ. සියල්ල අත්හැරපු තැන දහම දුන්නා. හිරේ යන්න ඕන කෙනා සතර අපායෙන් නිදහස් වුණා. බුදුරජාණන් වහන්සේලා ආශ්චර්යයි. බුදුරජාණන් වහන්සේලා ආශ්චර්යයි. ඒ නිසා සවම් පුරා බුදුගුණ අහලා අපේ ජීවිතේ සුවපත් කරගන්න එක ඒකාන්තයෙන්ම පින්වත්නි නෑ වරදින්නේ. බුදු සසුනේ පිහිට ලැබෙනවාමයි. එනිසා අසරණයි කියලා හිතන්න එපා. සරණක් තියෙනවා. පිහිටක් නෑ කියලා හිතන්න එපා. පිහිටක් තියෙනවා. ඒ මගේ බුදුරජාණන් වහන්සේගේ. ආය ආයම සංසාරේ පරණ පුරුදුම අපි ඉස්සරහට එනවා. ඒව එද්දින් ෆේල් වෙනවා. පුළුවන්න මේ ජීවිතීව උත්සාහයක් කරන්න. අතාරන්න ඕන තැන අතාරන්න පුළුවන්ද කියල බලන්න. ඉවසන්ට ඕන තැන ඉවසන්න පුළුවන්ද කියල බලන්න. ඊළඟට චෝදනා නොකළ යුතු තැන චෝදනා නොකරීට. දරුවන්ගෙන් ස්වාමයාගෙන් බිරිඳගෙන් දෙමවපියන්ගෙන් නැන්දම්මගෙන් ඒලිගෙන් කවුරු හරි ප්‍රතිවිරුද්ධ කෙනෙක්ගින් තාඩන පීඩන ගර්ජන වද බන්ධනයද්දී ඉවසාගෙන දරාගෙන මේ පාර විභාග පාස්සෙට් කරගන්න පුළුවන් වුණොත් යහපත් ධර්මයක්. අමාරුයි. ඒ වුණාට සැප සලසන ධර්මයක්. ඔය දහම කාට හරි තේරෙනව නම් ගෙවල් වල ප්‍රශ්න ගොඩාක් විසඳ ගන්න පුළුවන්. අපේ ජීවිතේ අඩුපාඩු ගොඩක් හදා ගන්න පුළුවන්. අර කෙල්ල නම ඒ කෙල්ලගේ සල්ලාල ජීවිතේ නැති කරගත්තේ තනියෙන් වීරිය කළා බණ අහ. වමනාවක් තිබ්බා මට ගැලවෙන්න ඕන කියලා. නරක පුරුද්ද වගේම ඇයට පුරුද්දක් තිබ්බා බෝමලු සුද්ධ කරන සංසාර පුරුද්දක්. ඇති කරගන්න වෙහෙරට පන්සලට අසපුවට මළුවට සෑයට බෝධියට ගොඩ වූ වෙලාවක කැලිකසල සුද්ධ කරන්න. කැලිකසල සුද්ධ කළා පිරිසිදු කරන පින හිත පිරිසිදු කරගන්න උපකාරී වෙනවා. නිකං ඔහේ පෝය දවසටත් ඇවිල්ලා වල්පල් කතා කරන්න එපා. බෝමලුවේ වැටෙන බෝ පතක් ගානේ අයින් කරන්න. මළුපෙත් මං පේසාවල්ලු විහාර ගෙවල් සුද්ධ කරන්න. සිල්වතුන් සිල් රකින්න මේ දන් සභා මණ්ඩප පිරිසිදු කරන්න. සොඳුරු මලින් මේ ලෙස සරසන්ට. සැරසිය යුත්තේ මගුල් ගෙවල් නෙවෙයි මේ දන් සභා මණ්ඩප. කිලිස් ගෙවෙන තැන් ඇත්ත ඇහෙන තැන් සරසන්ට. මේ මැස්සු ටිකක් වගේ එකතු වෙන්න බනහන්ඩ. ඈත ඉඳලා නෙවෙයි ධර්මයේ දේශනා කරන තෙරුන් වහන්සේලා දැක දැක බනහන්ඩ. උන්වහන්සේලා ධර්මයේ කියා දෙන නිසා එච්චරයි. ගොඩක් අය ආසා පාරේ ඉඳලා දකින්න ඈතින් යනවා දකින්න. එහෙම නෙවෙයි. මහා ප්‍රජාපති උත්තමාවේ කියන මගේ සංසාරයේ පැතුමක් තමයි ධර්මාසනයේ සිටින බුදුරජාණන් වහන්සේ දකින්නයි කියන මං ගොඩාක් ආසා. ඒ රන්වන් රන් සිරිපා සංගල ළඟ වැඳ වැටෙන්නයි කියන මං ආසා. මහා ප්‍රජාපති රහත් තෙරණී කියන්නේ කැමති දේ. මගේ බලාපොරොත්තු සඵල වුණා. ධර්මාසනේ දහම් දේශන මගේ මොනිදුන් දෙස මම බලා සිටියා. ඒ වාග්යතුන් වහන්සේගේ රන්වන් රන් සිරිපා ළඟ මා වැඳ වැටුණා. දරුවෝ කැමති අම්මලා සිටිනවන ධර්මාසනේ දහම් දේශන මගේ බුදුරජාණන් වහන්සේ වගේ පුත්‍රයෝ පතත්වා. ඔය තමයි බුද්ධ මාතාව ලෝකෙට කියපු ප්‍රාර්ථනා. අන් අයගේ සිත් නිවන, අන් අයගේ සිත් සනසවන ධර්මාසනයේ දහම් දෙසන පුතෙක් පිනට ලැබෙන්නේ. ඒකයි ඒ බුද්ධ මාතාව කියන්නේ. ඉතින් ඒ නිසා මේ හැම දෙයක්ම සසර පුරුද්දක්. හැම දෙයක්ම කියලා කියන්නේ මේ ජීවිතේ බොහෝ දේවල්. මේක ඒකාන්ත පරමාර්ථ සත්‍යයක්, චතුරාර්ය සත්‍යය. නමුත් මේක ලෝක දහම. ආය ආයමත් අපිට අපිම මුණ ගැහෙනවා. දැන් මමත් කල්පනා කළා අපිත් හිතවත් අය ඉන්නවා, කතා කරන අය ඉන්නවා. අපිට හිතෙනවා මේ ආය ආයමත් හම්බ වෙලා. හැබැයි මේ ජීවිතේ ආය ආයමත් බැඳි බැඳී ගියොත් ආය ආයමත් ආපු සංසාරයට ආය ආය මත යාවි. මේ ජීවිතේ තීරණ ගත යුතු තැන් ගොඩක් තියෙනවා. බණ අහද්දි ගොඩාක් තීරණ ගන්න ඕන තැන් තියෙනවා. ඒව හිමීට නුවණින් කල්පනා කර කර තීරණ ගන්න ඕන. ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය විශේෂයෙන් හැම ගෙදරකම තියෙන්න ඕන. අච්චරිය මනුස්ස පුත් වහන්සේ කෙවන්න ඕන සියවතාවක්වත්. බුදුරජාණන් වහන්සේගේ නොකිලිටි පිවිතුරු බුදු සිරිත හැම බණපදයක් මහන්ද කියන දහම් පද නැසීන්ට දියන්න එපා. පෝයවල් මං ඇරෙන්න දෙන්න එපා. ධර්මයේ අහන්න සිරි සමාදන් වෙන්න. බණ අහනකොට ගොඩාක් ඈතකට යන්න එපා. පේන තෙක් මානක ඉඳලා බණ අහන්න. පුරා වසරක් ළඟට පැමිණ බණ අහන්න දම් බෙදන්න සත්පුරුෂයන් ඇසුරු කරන්ට නොලැබුණ සාපේ සිහි කරලා එක පෝයක්වත් එක දහම් වැඩසටහනක්වත් මං අරගන්න එපා. ඉදිරියට මොන කරදරයක් අපි ඉදිරියට ඒවිදෝ කවුද දන්නේ නේද? ආය ආයමත් අපිට අපිම මොන ගැහෙනවා. සසරේ එකම දේ අපිට මොන ගැහෙනවා. සතර අපායට වැටෙන්න එපා. කර්ම ගොඩක් අපි එනකල් බලාගෙන ඉන්නවා. හැබැයි සතර අපායෙන් නිදහස් වෙලා සුගති සැප දහං රැකවරණේ සලසගත්තොත් කොච්චර කර්ම තිබුණා විපාක දෙන්න විදිහක් නැහැ. එනිසා ඔබට ගෞතම සම්බුදු සරණේ පිහිට ලබන්න වාසනාව ලැබේවා. සසර පුරුදු සසරී වැරදි පුරුදු දුරු කරගන්න අපිට වාසනාව ලැබේවා. සසරී යහපත් පුරුදු පුරුදු කරගන්න වාසනාව ලැබේවා. ගෞතම සසුනේ පිහිට ලබන්න වාසනාව ලැබේවා. ඉදින් පින්වත්නි, තඹකන්ද මහමෙවුනා භාවනා සපී සොඳුරු බුද්ධ ප්‍රතිමා වහන්සේ ළඟ ඉඳගෙන සසරෙන් නිදහස් වෙන ජීවිතේ තේරුම් ගන්න බණපදයක් කියන්ට ලැබීම අපිටත් වාසනාව. ඒ නිසා මේ ධර්මය ලෝකී ලක්ෂ සංඛ්‍යාත පිරිසකට අහන්ඩ ශ්‍රද්ධා රූපවාහිනීන් ලක්විරුගුවන් උදිලින් අන්තර්ජාලයෙන් විකාශනය කරවන්ට දායකත්වය දරන්නේ අප්‍රේල් 9 දිනට උපන්දිනය යෙදුන අබේරත්න වික්‍රමසිංහ මහත්මයන්ට සහ පවුලේ සියලු දෙනාට නිදුක් නිරෝගී සුවපතා. සියලු පින් සියලු දෙවියෝ අනුමෝදන් විත්වා දෙවියන්ගේ දිවි අශීසුරු වඩාවර්ධනය විත්වා. ඒ වගේම ඉතාමත් කෙටි කාලයක් ඇතුළත තඹකන්ද මහමෙවුනා භාවනා සුපී සුඳුරු බෝධි මණ්ඩපේ මේ අසුපී මෙවැනි සුන්දර නිර්මාණ ගොඩනඟල අසුපු ලස්සනට හදා ගැනීම රහස තමයි. පළවෙනි එක තමයි අපි පඤ්ඤානන්ද ස්වාමීන් වහන්සේ ඉස්සෙල්ලාම බෝධියට පිදුවා. ගරුකල යුතු තැනට ගරු කළා. බෝධි මණ්ඩපේනේ ඉස්සෙල්ලාම සොඳුරු හැදුවේ. ඊටසේ වඳින්න ගත්තා. ඊට පස්සේ තමයි විහාරගේ සෑරජානන් වහන්සේ මේ ලස්සන දන්සභා මණ්ඩපේ මේ ටික දෙනෙක් මිනිස්සුත් එකතු වෙලා උපාසක උපාසිකාව සමග එකතු වෙලා මේ පින කළා. මේ පිටිපස්සේ සත්පුරුෂ දෙවිවරුන්ගේ උපකාර තියෙනවා නෑ කියන්න බෑ. මේ භූමියට අරගත්ත දෙවිවරුන්ගේ උපකාර තියෙනවා නෑ කියන්න බෑ. නිසා සකල දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා. දෙව් යසීසුරින් වැඩිත්වා මේ සංගරුවනත් මේ භූමියත් ආරක්ෂා කරත්වා. දෙවියන්ද නිවනින් සැනසිත්වා. එවගේ මේ අසපු භූමිය පූජා කළ පින්වත් නන්දසේන මහත්මයා ඇතුළු මේ ආරම්භයේ පටන් හිටපු යම් කෙනෙක් මිය ගොස් සිටිත් නම් ඒ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. විශේෂයෙන් අද ධර්ම දානය ලබා දෙන ධර්ම දායකත්වයේ දරණ අබේරත්න මහත්මයාගේ නමින් මිය පරලෝකයේ මෑණියන්ට, පියාණන්ට, සහෝදරියන්ට, සහෝදරයාට මේ පින් අනුමෝදන් වේවා. ශ්‍රියාලතා මහත්මිය නමින් මිය පරලෝකයේ මෑණියන්ට, පියාණන්ට, සහෝදරියට, සහෝදරියන් දෙදෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. මේගේ ඥාතීන් ඔබ කවුරුත් නමින් පරලෝක සැපීටපත් වේවා. නිවනින් සැනසීත්වා. අප්‍රේල් 9 උපන් දිනය අබේරත්න වික්‍රමසිංහ මහත්මයාට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ සම්පන්නිය ගෞතම සසුනේ පිහිට රැකවරණ සැලසේවා. ඒ වගේම ධර්ම දායකත්වයේ සැලසූ ඉතාලියේ බොලොඤ්ඤෝ නගරයේ පදිංචි පින්වත් ශ්‍රියාලතා ලියනගේ මහත්මිය සඳිනී දියණි සහ තාරක පුතා ඒ පින්වතුන්ට නිදුක් නිරෝගී සුව සැලසේවා. ඉතාලියේ මිලානෝ මහබෙවුනා භාවනා සුප සම්බන්ධ අසුකුට සම්බන්ධ සදහැවතුන්ට සිත් වේවා. ඒ ධර්ම දානීය අද මෙවැනි සොඳුරු දහම් පණිවිඩයක් ධර්ම දානීය ලෙස ලෝක සත්ත්වයාට බෙදා හරින අනන්ත අප්‍රමාණ පුණ්‍යස්කන්ධය අනුහචින් යහපත් සසර පුරුදු තුලින් අකුසල් මැඬ ගෞතම සසුනේ පිහිට ලබන්ට මේ පින්වතුන්ට වාසනා උදා වේවා. ගෞතම බුද්ධ ශාසනයේ මෙවැනි දහම් පිළිසරණ අපිට ලැබලා දුන්නේ අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ. අපේ ලොකු ස්වාමීන් වහන්සේ පහළ නොවෙන්න අපි ජීවිතවලට මක්කා වේවිද? ලොකු ස්වාමීන් වහන්සේ පහළ නොවෙන්න කිසිම පෝයක් මේ විදිහට ගෙවෙන්නේ අර්ථාන්විතව. අපි ඒකාන්ලි බණට මම පුච්චි කාලේ ඉඳලා බණ අහන්න ආසා සිල් ගන්න කැමති කෙනෙක්. පන්සල් වලට හරියට දුවන කෙනෙක්. අපිට බණක් ඇහුණත් පෝය වරුණ කියලා ඇහෙනවා. පෝය වරුණෙන් බණ ඉවරයි. අපේ ජීවිත දිහා අපිටම හැරිලා බලන දහන් කැඩපතක් අපිට හම්බ වුණේ. දැන් අපි ওই කියු බණපද ඔබට ඔබ දිහා බලන දහන් කැඩපතක්. ඔය කියපු බණත් එක්ක ඔයාලා මන් දිහා බැලුවොත් ඔයාලට ධර්මයේ හම්බ වෙලා නැහැ. අනිත්‍ය දිහා බැලුවොත් හම්බ වෙලා නැහැ. ඔයාලට ඔයාලා පේන්න ඕන. බණ කියද්දි මට මාව පේන්න ඕන. දෙවැනි පිරිසුදු ශ්‍රී සද්ධර්මයන් කියලා දුන්න මාගේ ගුරු දේවෝත්තම පකාගේ කල්යාණ මිත්‍ර පින්වත් ලුකු ස්වාමීන් වහන්සේ නිදුක් වේවා, නිරෝගී වේවා, දීර්ඝායුෂම ලබත්වා. පින්වත් ලුකු ස්වාමීන් වහන්සේ ඇතුළු ගරුතර සංගරුවනට විශේෂයෙන් අපේ කඩවත පඤ්ඤානන්ද ස්වාමීන් වහන්සේ හරියට මහන්සි වුණා. තිම් පඤ්ඤානන්ද ස්වාමීන් වහන්සේගේ ශ්‍රද්ධාවන්ත හිත නාන්සිට මේ සුඳුරු රංවන් දන්සභා මණ්ඩපයේ කළපින සුඳුරු බුද්ධ ප්‍රතිමා වහන්සි දඹදිව වජිරාසනයේ මතක් වෙන මේ උතුම් ප්‍රතිමා වහන්සි කරන්න මොල් වෙච්ච පින උන්නාන්සිට නිවන පිණිස හේතු වේවි. සියලු සංගරුවනට, අනගාරිකා මෑණිවරුන්ට, පැවිදි අපේක්ෂක දූපතුන්ට මේ පින් බලයෙන්ම නිවනම ලැබේවා. එවගේම ජයශ්‍රී මහ බෝධින් වහන්සේ ඇතුළු බෝධිය රකින්න, සෑදී රකින්න සියලු දෙවිවරුන්ට පින් අනුමෝදන් කළා. එවගේම විශේෂයෙන් බුද්ධ ප්‍රතිමා වහන්සේ නිර්මාණය කිරීම සඳහා පූර්ණ දායකත්වය දරූ වෛද්‍ය එච් ප්‍රියන්ති රේණුකා මහත්මිය ඇතුළු ධර්මශාලා ඉදිකිරීම සඳහා මිල මුදල් ශ්‍රමීන් දායකු දෙස්සිදෙත් සියලු දෙනාට පින් අනුමෝදන් වේවා. මෙවැනි සොඳුරු බුදුරුවකට වැඳ මේ දන්සභා මණ්ඩපේ මේ හෝරාවකට වැඩි කාලයක්, හෝරා දෙකකට ආසන්න කාලයක් මේ බණහපු පිනම මදිද මේවා කරපු අයට? මේ පමණකින්ම මදිද? බුදු කෙනෙක්ගේ ධර්මය අහන්න සැලසුණා. ඉතින් ඒ නිසා ඇත්ත බොහෝ පිං රැස් කරගත්තා. ඉතින් දෙක බලා සතුටු ඔබ සියලු දෙනාට මේ පිං අනුමෝදන් වේවා. කොරෝනා වෛරසයෙන් රෝගාතුර සියලු දෙනා ඉක්මනින් නිරෝගී වේවා. ඒ වගේම ලෝක ව්‍යසන වසංගතය දුරින්ම දුරු වේවා. අපි කාටත් මේ ධර්ම දානේ දුන් සියලු දෙනාටත් ඔබ අප කාටත් අයහපත් සසර පුරුදු දුරුකොට යහපත් පුරුදු තුලින් ගෞතම බුද්ධ ශාසනයේ පිහිට පිළිසරණ ලබන්න වාසනාව ලැබේවා. තිරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා නැරඹීමට ශ්‍රතා YouTube channel එක subscribe කර සීනුව ලකුණු ඔබන්න.